ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අජිත් මහත්මයාගේ මාල්කිනෝනා මහත්මියගේ නිවසේහි ඊටාම වටිනා පින්කමක් සිදු කරලා නිමාඩපත් වෙච්ච අවස්ථාව මියගිය තමන්ගේ ආදරණීය දෙමව්පියන් සිහිපත් කරගෙන එයාටත් පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරපු මේ උතුම් පින්කමයි නිමාවටපත් කළේ. ඉතින් මේ පින්කමේදී බොහෝ දෙනෙක් පින්කම සාර්ථක කරගන්න සහභාගී වෙලා උදව් උපකාර කළා. ඉතින් ඔබ හැම දිනාටම මේ පින ආනිසංස ඒ විදිහටම ලබන්න පුළුවන්. ඔබත් හුඟා සතුටු වෙන්න මේ දානය පූජා කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුහාඳුරන්ගේ කාලේ පටන් වැඩ සිටිය සැරියුත් මොගලන් මහා කාශ්‍යප ආනන්ද නන්ද රාහුල ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙන් මේ දානය තමන්ගේ මතින් ඔබේම නිවසේ කළා වූ පින්කමක් සේ හිතලා සතුටු වෙන්න. ඒ විතරක් නෙවෙයි ඔබ නමින් මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න මේ අවස්ථාවේදී. ඒ හැම දෙනාම වෙනුවෙන් ඔබේම නිවසේහි මගේම නිවසේහි මේ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් කළා වූ දානමය පින්කමක් කියලා හිතලා හැම දිනෙකම සතුටු වෙන්න ඒ පින ඒ මියගේ ඥාතීන්ටත් අපි අනුමෝදන් කරවමු. ඉතින් පින්නතුනි අජිත් මහත්මයාගේ මේ නිවස ලස්සන වෙන අවස්ථාවක් තමයි මේ පින්කම් කරන අවස්ථාව. අපි හිතන්නේ අපේ ගෙදර හුඟක් ලොකුවට තිබ්බහම ගෙදර හොඳ ලස්සන පින්තූර එහෙම තිබ්බහම ගෙදර හුඟක් ලස්සනයි කියලා නේද? හුඟක් වටිනවයි කියලා. ඒවගෙනුත් කිසියම් වටිනාකමක් ලස්සනක් ලැබෙනවා. නමුත් පින්තුනි ගෙදරක් ලස්සන වෙන්නේ මෙන්න මේ වගේ පින්කම් කරනකොට. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සදාතුක කරුණ වඩමනකොට, ස්වාමින් වහන්සේලා වඩමනකොට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිවසේ වැඩ සිටින අවස්ථාව තමයි ගෙදරක් ලස්සන වෙන අවස්ථාව. ඒ අවස්ථාව පැල්පතක් වුණත් ඒක ලස්සන අවස්ථාවක්. අනිත් දේ තමයි මේ නිවසේ වහල යට ඉඳගෙන අපි දාන ආදී පින් දහම් කරන්නට ඕන. තමන්ගේ නිවසේයි විතරක් නෙවෙයි, තමන් ඊටාම ළඟින් ඇසුරු කරන ඥාතීනොත් ඒ දානමය පින්කම් වලට සහභාගී කරව ගන්නට ඕන. ඒ ඇත්තන්ටත් කුසල් වඩන්නට, සසර සුගතිගාමී වෙන්නට, සසර ආත්ම භව සිය ගානක් එයට පින් වැඩෙන විදියට අපේ ළඟම ඥාතීන් සම්බන්ධ කරගෙන පින්කම් කරන්නට ඕන. අන්න ඒකයි පින්තුනි නිවසක තියෙන වටිනාකම, නිවසක තියෙන ලස්සන. ඉතින් මෙතන රැස්වෙච්ච බොහෝ දෙනෙක් තමන්ගේ නිවෙස්වල නිතරම පින් දහම් කර නැත්නම් නිවසේ බැරුණත් විහාරස්ථානෙට ගිහිල්ලා හරි තමන්ට හැකි පමණින් පින්කම් කර නැත්නම්. ඉතින් බෞද්ධයෙක් වශයෙන් යම්කිසි කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ එකෙනාගේ ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන. ඒ වගේම හිතරෙන දුක් පීඩා වලින් නිදහස් වෙන්නට ඕන. කෙනෙක් කොයිතරම් දුරට සතුටෙන් වැඩි වුණාද, ඒ වගේම කොතෙක් දුරට දුකෙන් නිදහස් වුණාද කියලා බලන්න සාධකයක් තියෙනවා. මොකක්ද ඒ කාරණය? තමන්ට දවසට වැඩිපුර වාර ගාණක් බුදුරජාණන් වහන්සේ බුදුගුණ සිහිපත් වෙන්නට ඕන. දවසට වැඩිපුර වාර ගාණක් ධර්මයේ තියෙන ගැඹුරු කාරණා, වැදගත් ධර්ම දේශනාවල කරුණු තමන්ට මතක් වෙන්නට ඕන. දවසට වැඩිපුර වාර ගානක් මහා සංඝරත්නය සැරියුත් මුගලන් ආදී ඒ ස්වාමින් වහන්සේලා මතක් වෙන්නට ඕන. තමන්ගේ විහාරස්ථාන මතක් වෙන්නට ඕන. දැන් මේ දවස්වල මේ පිනුතුන් හැම දිනාටම අලුත් පන්සලෙම මතක් වෙනවා ඇතිනේ. ඉතින් ඇතැම් විට ඔබට දවසේ වැඩිපුර වාර ගානක් තමන්ගේ පන්සල මතක් වෙනවා. ඉතින් අද දවසේ විතරක් නෙවෙයි, මං හිතන්නේ ඔබට ඒ සඳහා කැපවෙච්ච පමණට, ඒ අලුත් විහාරස්ථානයට ඔබ කැපවෙච්ච පමණට ඔබට ජීවිතේ වැඩිපුර මතක් වෙන සිද්ධිය බවට පත්වේ ඒක. ඒ විතරක් නෙවෙයි ඔබේ ජීවිතේ අවසාන කාලේ ඇතැමිට ඔබේ දරුවන්ට වඩා, ඔබේ නිවසට වඩා, ඔබේ බැංකු පොතේ තියෙන සල්ලි වලට වඩා ඔබට මතක් වේ විහාරස්ථානය, ඔබ කරපු කැපකිරීම, ඔබ කරපු ඒ පන්සල ඉඳගෙන කරපු කුසල්, ඒ පන්සලේ මට්ටමට පත් කරන්නට ඔබ දක්වපු දායකත්වය ඔබට ජීවිතේ අවසාන මොහොතෙහි මහා පර්වතයක් වගේ ඔබ ඉදිරියේ පෙනී සිටිනෝ එක. ඉතින් ඒ ගැන ඔබ හැම දිනාටම සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ පින්නතුන්ගේ ලොකු සිහිනයක් සැබෑ වෙන අවස්ථාවක්. ඒක පින්නතුනි එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් ප්‍රතිලාභ ලැබෙන දෙයක් නෙවෙයි, බොහෝ දෙනාට, මිනිස්යන්ට විතරක් නෙවෙයි, දෙවියන්ට බ්‍රහ්මයන්ටත් ඇවිල්ලා පින්කම් කරගන්න අවස්ථාවක් ස්ථානයක් තමයි ඔබේ මහන්සියෙන් ඔබේ කැපවීමෙන් ඒ ලබාගත්තේ කියලා ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානමය පින්කමක් වඩාත් මානසංසන්දායී වෙන විදිහට කොහොමද අපි කරන්න ඕන කියලා. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. මේ වේලාම සූත්‍රයේ බුදුහාඳුරෝ සඳහන් කරනවා දානමය පින්කමක් සැබෑ ලෙස මානිසංශ ලැබෙන නම් කොහොමද ඒක කරන්න ඕනි කියලා. දැන් අපිත් ඇතැම් විට ගෙදර ඇති කරන සතුන්ට කෑම බීම අපි දෙනවා, අපේ දරුවන්ට අපි ආහාර පාන දෙනවා, අපේ ඥාතීන්ට ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. ඒ කුමක් කරත් පින්නතුනි ඒකේ ආනිසංස ඉහෙලීම ලබා ගන්න ක්‍රමය බුදුහාඳුර දේශනා කළා. කාරණා පහකින් යුක්ත වෙන්නට ඕන දානයක සැබෑ ආනිසංස ලැබෙන්නට. පළවෙනි කාරණිය තමයි සක්කච්ඡන් දානං දේති, මනාව සකස් කළ දානය දෙන්නට ඕන. දැන් මේ පින්නතුනි ඉතාම ලස්සනට අලංකාරවත්ව නැවුම් ආහාර පාන වලින් ඒ දානය මනවින් සකස් කළ දුන්නා. මෙන්න මේක දානයක ආනිසංස ලැබෙන්නට හේතු වන කාරණයක්. සක්කච්ඡන් දානං දේති, මනාව සකස් කළ එක දෙන්නට ඕන. දෙවෙනි කාරණිය තමයි චිත්තිකත්වා දේති, දෙන දේ ගෞරවයෙන් දෙන්නට ඕන. ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි, තමන්ගේ දරුවන්ට ආහාරයක් දුන්නත්, තමන්ගේ නිවසේ ඉන්න අම්මා තාත්තට දෙයක් දුන්නත් ඒක ගෞරවයෙන් අද්දකෙන් දෙන්නට ඕන. ඒ තරමටයි ඒ ආනිසංසය වැඩි වෙන්නේ. ඒ නිසා දෙවෙනි කාරණිය විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළා චිත්තිකත්වා දේති, ගරු සරුවැතුව දෙන්නට ඕන දෙන දේ. ඒකත් ආනිසංස ලැබෙන්නට හේතු වන කාරණයක්. තුන්වෙනි කාරණය සහත්තන් දානං දේති, තමන්ගේ දෑතින්ම දෙන්නට ඕන. අනිත් අය දාන බෙදනවා අපි පැත්තට ඉන්නවා කියලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ. තමන් ඇවිල්ලා තමන්ගේ අතින් මේක කරන්නට ඕන නියම ආනිසංස ලැබෙන්නට නම්. එනිසා තුන්වෙනි කාරණය තමයි දෑතින් සහත්තන් තමන්ගේ අතින් මේක පූජා කරන්නටත් ඕන. එහෙම බැරි නම් අනිත් කෙනා පූජා කරනකොට තමන්ගේ හිතින් සාදුකාර දෙමින් ඒකට සම්බන්ධ වෙන්නට ඕන. හතරවෙනි කාරණිය තමයි අනපවිද්දන් දානං දේති, නිතර නිතරම දන් දෙන්නට ඕන. දැන් සමහර අය හිතන් ඉන්නේ අපි අවුරුද්දට සැරයක් දෙනවා, අපි අවුරුදු පහකට සැරයක් දාන දෙනවා එහෙම කියලා සමහර අය හිතනවනේ. පින්තුනි එහෙම නෙවෙයි, දානක නිසි ආනිසංස ලැබෙන නම් නැවත නැවතත් නිතර නිතරම දන් දෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ආනිසංස ලැබෙන්නේ. පස්වෙනි කාරණිය තමයි ආගමන දිට්ඨිකෝ දේති, කර්මඵල අදහාගෙන දානය දෙන්නට ඕන. මෙවැනි දානමය පින්කම පූජා කිරීමෙන් මට මේ වගේ ආයුෂය, වරණය, සැපය, අධිපති භාවය ආදී මෙන්න මේ ආනිසංස තමන්ට ලැබෙනවා කියන විශ්වාසයෙන් දානය දෙන්නට ඕන. මේ කරුණ පහ හොඳට හිතේ තියාගන්න. සක්කච්ඡන් දානං දේති, මනාව සකස් කළ දෙන්නට ඕන. චිත්තිකත්වා දේති, ගෞරවයෙන් දෙන්නට ඕන. සහත්තන් දේති, තමන්ගේ දෑතින්ම දෙන්නට ඕන. අනපබිද්දන් දේති, නිතර නිතරම දන් දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දේති, කම්පල අදහගෙන කර්මය අදහගෙන දන් දෙන්නට ඕන. බුදුහාඳුරු ඊට පස්සේ දේශනා කරනෝ පින්නොතුනි මේක ඉතාම වැදගත් කරුණ ටිකක් මේ කියන්නේ. හොඳට අහගෙන ඉන්න, මේක තේරෙන්නේ නැති අයට පස්සේ කියලා දෙන්න. පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේ කරුණ වලින් යුක්තව දානෙ දුන්නොත් තමන්ට ලැබෙන ආනිසංස ගැන. පළවෙනි කාරණේ තමයි තමන්ට සසරෙදිත් මේ ජීවිතයේදීත් තමන්ට භවභෝග සම්පත් ලැබෙනවා. තමන් කරන වැඩ කටයුතු සාර්ථක වෙනවා. ඉක්මනින් ධනෙ වැඩෙනවා. මේ පින්කම් වල ආනිසංස විදියට. දැන් සමහර අය හිතන් ඉන්නේ හවලාට නම් ඕන තරම් තියෙනවා, යා දේවි අපට එච්චර නෑ කියලානේ. නමුත් පින්නතුනි එහෙම නෙවෙයි. තමන්ට පුළුවන් මට්ටමින් උපරිම දෙන්නට ඕනේ. ඒ බොහෝ දෙනෙක් අපි දැකලා තියෙනවා ඒයට ලැබිලා තියෙන්නෙම ඒ තමන් මේ ජීවිත කාලෙම දීපු නිසා. ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ තියෙන හින්දා දැන් දෙනවා කියලා. නමුත් පින්නතුනි දෙන හින්දා ලැබෙන්නේ. මෙන්න මේ දේ තියෙනවා. එතකොට මෙන්න මේ කාරණයේදී වැදගත් දෙයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා පළවෙනි ආනිසංසය තමයි තමන්ට භවභෝග සම්පත් ලැබෙනවා කියන කාරණය. දෙවෙනි කාරණය තමන්ට භවභෝග සම්පත් ලැබෙන විතරක් නෙවෙයි තමන්ට ඒ ලැබෙන භවභෝග සම්පත් පරිහරණය කරන්න කැමැත්තක් එනවා කියලා. දැන් සමහරට හුඟා ධනිය තියෙනවා. නමුත් පාවිච්චි කරන්න හිතක් නැහැ. ඒ හරියට වෙන කෙනෙකුගේ ලෝන් එකක් අරගන්න වගේ, අරගත්තා වගේ තැම්පත් කරලා තියලා ඔහේ තියලා නැති වෙලා යනවා. මේ යනවා. ඊට පස්සේ අයිතිකාරය ආවිල්ලා ඒ ලෝන් එකේ අයිතිකාරය ආවිල්ලා ගන්නවා. ඊට පස්සේ කොහෙන් හරි ආවිල්ලා. එහෙමයි සමහර අය ඉන්නේ. නමුත් පින්නතුනි තමන්ට ලැබිච්ච දේ, තමා උපයාගත් දේ පරිහරණය කරන්න කැමැත්තක් එන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් දානෙ දුන්නොතින්. ඊළඟ ලක්ෂණය සඳහන් කරනවා තමන්ට සේවකකාරක ආදීන් ඉන්නවනම්, තමන්ට gedara ඥාති මිත්‍ර ආදීන් ඉන්නවනම් තමන් කියන වචනයට ඒ අය නැඹුරු වෙනවා, ඒ අය ඇහුම්කන් දෙනවා, ඒ අය අවනත වෙනවා කියලා. ඔබ දැකရသည် සමහර අය තමන්ගේ ළඟ සේවකයන් ඉන්නවා. තමන්ගේ ගෙදර ඥාතීන් ඉන්නවා. තමන් හුඟක් අනිත්‍යයට කැපවීම කරලා තියෙන නමුත් තමන් කියන දේ අහන්නේ නැහැ කට්ටිය. පිළිගන්න සූදානම් නැහැ. තමන් වැඩ කරන ස්ථානේ උනත් තමන්ගේ සේවකයන් තමන් කියන දේ අහන්නේ නැහැ. දැන් ඔබ දන්නවා මෙතන ඔබ යටතේ සේවය කරන අය ඉන්නව නේද? ඒ අය බලන්න ඔබ කියන දේ හොඳට අහන්නේ ඇයි? ඔබේ මෙන්න මේ ලක්ෂණ තියෙන නිසා. එතකොට තමන්ගේ එකට ඉන්න අය තමන්ගේ වචනයට අවනත වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ වලින් දාන දෙන්නට ඕන. අනිත් ලක්ෂණය තමයි පින්නතුනි. මේක ඉතාම වැදගත් කාරණයක්. මෙන්න මේ ලක්ෂණ වලින් දානය දුන්නොත් තමයි යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ශ්‍රවණය කරන් ලැබෙනකොට ඒ ධර්මයේ තියෙන ඉතාම ගැඹුරු කාරණාවලට හිත යොමන්න හිත නැඹුරු වෙනවා කියලා. දැන් ඔබ දැකලා සමහර අය හුඟක් පින්කම් කරනවා. ඇතැම් විට භවෝග සම්පූර්ණුත් තියෙනවා. බණහන්න කැමැත්තක් නැහැ. ඇතැම් විට බණ ඇහුවත් ගැඹුරුම කාරණේට යන්නේ යට අවස්ථාවක් දෙන්නේ නැහැ. කුමක් හෝ දෙයකින් වැළකීලා යනවා. දැන් ඔබ බලන්න සාමාන්‍ය උදාහරණයක් බලන්න. දැන් මේ ලක්ෂණ වලින් ඔබ අතරින් ඉන්න අය ගැන ඔබ දැන් හිතලා කල්පනා කරලා බලන්න. එතකොට ධර්මයේ වැඩිපුරම ගැඹුරු කාරණා දන්නේ කවුද මේ ඔබගින්? මෙන්න මේ ලක්ෂණ වලින් දන් දෙන අය. ඔබ ජීවිත කාලේ මෙන්න මේ ලක්ෂණ වලින් දානය පුරුදු කළ තියෙනවා නම් ඒ පමණට ඔබට ධර්මයේහි වැදගත්ම කාරණා ඔබට අහන්නට අවස්ථාව ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි ඒ ධර්ම කාරණා ප්‍රැක්ටිස් කරන්න පුහුණු කරන්න තමන්ට විවේකය ලැබෙනවා, පරිසරය සකස් වෙනවා මෙන්න මේ ආනිසංසත් එක්ක. ඉතින් පින්නතුනි අපි මේ සඳහන් කළේ දානමය පින්කමක් සිදු කරද්දී ඒකෙන් සැබෑ ආනිසංස ලබා ගන්නට නම් අපි කොමක්ද කළ යුත්තේ කියන කාරණේ. ඉතින් මෙන්න මේ තථාගත ශ්‍රී සද්ධර්මයක් ලැබෙන අවස්ථාව පින්නතුනි අපේ ජීවිතේ ලැබෙන වාග්ය සම්පන්නම අවස්ථාව. ඔබ මේ ලෝකේ ඉන්නකොට ඔබට නොඑක් දේවල් ගැන කරුණාවහල දැනගන්න පුළුවන්. ස්ටීවන් හෝකින්ගේ ඩිස්කවරිස් ඔබ බැලුවොත් අලුතෙන් ඔහු සොයාගත්තු ගැලැක්සීස් ගැන, යුනිවර්ස් එක ගැන ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම Apple කම්පැනි අලුත්ම රිසර්ච් ගැන ඔබ බැලුවොතින් ඒගොල්ලන්ගේ අලුත්ම ඩිවයිසස් වල තියෙන ෆැසිලිටීස් ඔබට බලා ගන්න පුළුවන්. NASA ආයතනයෙන් ඔබ රිසර්ච් බැලුවොතින් ඔබට අලුතෙන්ම කරන අනාවරණයන්, අලුතෙන්ම ග්‍රහලෝකයකට ඒගොල්ලන් චන්ද්‍රිකාවක් යවන්නේ කොහොමද, අභ්‍යවකාශ යානයක් යවන්නේ කොහොමද කියලා ආදී බලා ගන්න පුළුවන්. ඒ වගේම සාගර පතුල ගැන අධ්‍යයනය කරනවා. ඒව ගැන ඔබට අධ්‍යයනය බලන්න පුළුවන්. මනෝවෛද්‍ය විශේෂඥවරු මනස දියුණු කරන ආකාරය ගැන නොයෙක් විදිහේ රිසර්ච් කරනවා. ඒවත් ඔබට බලා ගන්න පුළුවන්. නමුත් ඒ සියලටම වඩා ලෝකයේ පහළ වෙන මුළු කල්පයක් තුළ ලෝකයේ තියෙන අසිරිමත් නැවුම්ම දේ අසා දැනගන්න නම් මෙන්න මේ බුදුහාඳුරෝ කෙනෙකුගේ පණිවිඩය අපි අසා දැනගන්නට ඕන. අන්නේ පණිවිඩෙන් අපට මොකද කියන්නේ? සම්බ පාපස්සකරණම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනං. සබ්බ පාපස්සකරණං හිතේ අකුසල චේතනාවලින් හිත දුරු කරගන්න. ඇයි එහෙම කිව්වේ? අපට යම්කිසි කෙනෙක් ගැන දැඩි අමනාපයක් හිතේ තියෙනවා නම්, යම්කිසි දෙයක් ගැන රාගයක්, යම්කිසි කෙනෙක් ගැන දැඩි ඇල්මක් රාගයක් තියෙනවා නම් අපේ හිතේ ලස්සන නැහැ. මේ වත්ති පිටියේ ගෙදර තියෙන ලස්සන අපට මොනවත් පේන්නේ නැහැ. කවුරු හරිත් එක්ක අපි අමනාප නම්, යම්කිසි දෙයක් ගැන දැඩි ආසාවක් නම් මේ තියෙන කිසිම සම්පතකින් තමන්ට නියමානිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුහමන දේශනා කරන්නේ පළවෙනි දේ තමයි ඥාකුසල චේතනාවලින් හිත දුරු කරගන්නට ඕන. ඒකට තියෙන ප්‍රයිමරි ටෙක්නික්ස් තමයි දානය සහ සීලය කියන කාරණය. එක අතකින් දානය පුරුදු කරන්නට ඕන, අනෙත් අතින් පංච සීලය ආරක්ෂා කරන්නට ඕන. මෙන්න මේකත් කළා තවත් ඉදිරියට යනකොට ටිකෙන් ටික මෛත්‍රිය වඩන්නට ඕන. සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා කියන මෙන්න මේ මෛත්‍රී සාගත සිතුවිල්ල නිතරම පුරුදු පුහුණු කරන්නට ඕන. ඒකේ ආනිසංස විදියට යම් කෙසේ කෙනෙක් දකිනකොටම ඒක නා තමන්ගේම දරුවෙක් වගේ දරුවෙක් දිහා බලන ආකල්පයෙන් බලන්නට හුරු වෙනවා. සාමාන්‍ය කෙනෙක් දිහා විතරක් නෙවෙයි, ස්වාමීන් වහන්සේ කෙනෙක් දිහා දැක්කත් මේ ආකල්පය ඇති වෙනවා. ඒ වගේම පින්නතුනි මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි මේ සද්ධර්මය තුළට පැමිණීම. ඒ වගේම මේ දහමෙහි ප්‍රතිඵල තමන් ලබන්න තමන්ට තමන්ගේම ඥාතිවරයෙක් නැත්නම් තමන්ම හරිය සසර ජීවිතයේදී පැවිදි වෙන්න ඕන කියන අදහසක් එනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා බද්දර කියලා හාමුදුරු කෙනෙක්. මේ බද්දර කියන හාමුදුරුව පස්සේ කාලේ රහත් වුණාට පස්සේ උන්වහන්සේ ගැන විස්තරයක් කරනවා. මොකද්ද විස්තරය? උන්වහන්සේ කියනවා මගේ අම්මට තාත්තට මුලදී දරුවෝ හිටියේ නැහැ. ඉතින් මගේ අම්මයි තාත්තයි දෙන හුඟක් බාරහාර වුණා දරුවා ලබන්න. හුඟක් පින්කම් කළා. පින්කම් කළා බාරහාර වෙලා හුඟක් කාලයකට පස්සේ තමයි මාව ලැබුණේ අම්මට තාත්තට. මම හරියම ලස්සනයි කුඩා කාලේ. ඒ නිසා මට නම තිබ්බේ බද්දර කියලා. බද්දර කියන්නේ excellent කියන එක, very beautiful කියන එක, pretty කියන එක. එතකොට අම්ම තාත්තා මට නම තිබ්බේ බද්දර කියලා. මාව කුඩා කාලේ වැඩිපුරම හැදුවේ වඩාගෙන කියලා. මට ආදරේ වැඩි නිසා කියලා. මට අවුරුදු 7ක් සම්පූර්ණ වෙන අවස්ථාවේදී මගේ අම්මයි තාත්තයි දෙන්න මාවත් වඩාගෙන පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා බුදුහාඳුරන්ට මාව වැඳෙව්වා. මට කියලා බුදුහාඳුරන්ට වැඳෙව්වා. වන්දලි වලල බුදුහාඳුරණ සඳහන් කළා. බුදුහාඳුරණ මේ දරුව අපට ලැබුණේ හුඟක් බාරහාර වෙලා. හුඟක් මහන්සිල තමයි මේ දරුව ලැබුණේ. මේ දරුව හරියම ලස්සන නිසාම අපි ආදරෙන් හැදුවා. වඩාගෙනම වැඩිපුර හැදුවේ. ඉතින් අපි කල්පනා කළා මේ දරුවාට ලෝකේ තියෙන වටිනාම දේ දෙන්න කියලා හිතලා අපි බුදුහාඳුරණ ළඟට එක් කරගෙන ආවා කියලා. බුදුහාඳුරෝ සමීපයේ හිටිය සාරිපුත් හාඳුරණ කියනවා, "සාරිපුත්ත, මේ දරුව ඉතාම පින්වන්ත, වාසනාවන්ත, බුද්ධිමත් දරුවෙක්. මේ දරුව ඉක්මනට මහාන කරන්න කියලා." මේ බද්දර කුමාරිය පැවිදිලා ඔහු කියනවා, "මං උදේ මහානුනේ, මං හවස වෙනකොට රහත් වුණා කියලා." ඉතින් පින්නතුනි මේ ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තලා තමන්ගේ දරුවෙක් ලැබුණාම තියෙන ඉහළම ප්‍රාර්ථනාව මේක. අපිට බොහෝ දෙනෙකුට ඒක කරන්න අමාරුයි. නමුත් පින්නතුනි ඔබේ හිතේ කොතන හරි තැනක දෙයක් තැම්පත් වෙලා තියෙනට ඕන. මේ ආත්ම භය බැරි වුණත් ලබන ආත්මේ හරි. එහෙමත් බැරි නම් අඩු ගානේ ආත්ම භව 500කට පස්සේ හරි ඔබට ලැබෙන දරුවෙක් සාසනෙට පූජා කරන්න ඕන කියන හැඟීමක් ඔබේ හිතේ, ඔබේ හදවතේ කොතන හෝ තැනක තියෙනට ඕන. අන්න ඒ සිතුවිල්ල තියෙනකොට මොකද්ද වෙන්නේ? අන්නේ සිතුවිල්ල ඔබේ හිතේ තියෙනකොට ඔබ ස්වාමින් වහන්සේලා දෙස බලන්නේ දරුවන් දෙස බලන ආකාරපින්. අන්නේත් එක ලොකු ගුණයක් අපේ හිතේ වැඩෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ හිතවත්ම පිනතුන් හාඳුරන්ට කියන්නේ අපේ හාඳුරුයි කියලානේ. නමුත් පිනතුනේ ත්‍රිපිටකයේ කොහෙවත් අපේ හාඳුරුයි කියලා නැහැ. ත්‍රිපිටකයේ නිතරම තියෙන්නේ මගේ බුදුහාඳුරෝ, මගේ ධර්මය, මගේ සංඝයා කියලා. ඔබ අපේ හාඳුරුවයි කියලා කියනවා නම් ඇත්තටම ඔබ ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ තාම. ඔබ හිතන් ඉන්නේ අපි හුඟක් අපේ හාඳුරුවයි කියලා කිව්වහම අපි හොඳම ළඟම දායකයෝ කියලානේ. එහෙම නැහැ පින්නතුනි. අපේ හාඳුරුවයි කියනකම් ඔබ ඇත්තටම ඔබ සංඝයාට තෙරුවන්ට සමීප වෙලා නැහැ. ඔබේ හිතේ කවදා හරි හැඟීමක් ඇති වෙනට උනො මගේ බුදුහාඳුරෝ, මගේ ධර්මය, මගේ සංඝයා වහන්සේ, මගේ හාමුදුරුවයි කියන සංකල්පෙ හිතට එනකන් ඔබ ඇත්තෙම ශ්‍රද්ධාවටපත් වෙලා නැහැ. මෙන්න මේක තමයි පින්නතුනේ බෞද්ධයේ තියෙන ඉහළම ආකල්පය. ඉතින් මේත් එක ලොකු ගුණයක් පින්නතුනේ හිතේ වැඩෙනවා. අන්නේ වැඩිම තුලින් එක පැත්තකින් අකුසලෙන් දුරු වෙනවා. අකුසලෙන් දුරු වීම කියලා කියන්නේ හිතේ තියෙන කෙලෙස් ටික ටිකෙන් ටික අඩු කරගන්නවා. අඩු කරගන්න විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් කුසල චේතනා දියුණු කරගන්නවා. පරිත්‍යාග සීලීත්වය, මෛත්‍රිය, මුදිතා ගුණය, සතිමත් බව, ප්‍රඥාව, කරුණාව මේ වගේ ගුණාංග දිනු කරගන්නවා. මේ ගුණාංග දිනු කරගන්නවා කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අපේ හිත අලංකාර කරන දේවල්. අපි බොහෝ විට අලංකාර ගෙවල් දොරවල් අලංකාර කරනවා, ඇඳුම් පැළඳුම් අලංකාර කරගන්නවා, අපේ මුහුණ කොණ්ඩේ ලස්සන කරගන්නවනේ. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ හිත ලස්සන වෙන දේවල් ඔබ කොච්චර කරනවද කියලා. හිත ලස්සන වෙන නම් පින්නතුනි පරිත්‍යාග සීලීත්වය නැමැති මල් මාලාව හිතට දාන්නට ඕන. මෛත්‍රිය නැමැති කරාබු දෙක, වලලු දෙක තමන්ගේ හිතට දාන්නට ඕන. ඒ වගේම මුදිතා ගුණය නැමැති ලස්සන සලුපට ඔබේ හිත රඳවන්නට ඕන. මෙන්න මේ වගේ ගුණාංග තමන්ගේ හිතට දෙන ආහාර, ඒ හිත අලංකාර කරන දේවල්, මේ හිත අලංකාර වෙච්ච ප්‍රමාණයට මොකද ලක්ෂණය? ඒ තැනැත්තාට gederi ඉන්නකොට විතරක් නෙවෙයි ලස්සන. යා කොහේ ගියත්, යා කාන්තාරයක ගියත් මේ ලස්සන හිතත් අරගෙන යන්නේ යා. යාට පහලුවක් නැහැ. එයාට බාහිර උපකරණ නැති වුණත් එයාගේ මනසෙන් යා සතුට ලබන දෙයක් සිද්ධ කරගෙන තියෙන්නේ. මෙන්න මේකේ ඉහළම தත්ත්ව විදිහට සැලකන්නේ මොකද්ද? බුදුහාර සඳහන් කරනවා බද්දේ කරත්ත කියන කාරණය. The fine night කියන එක. බොහොම ලස්සන රාත්‍රියක් ගැන කතා කරන බුදුහාඳුරෝ. ඒ තමයි ධර්මයේ ඉහළම ගැඹුරු කාරණා මෙනෙහි කරමින් ඉන්න අවස්ථාව. ඒක ලස්සන රාත්‍රියක්, ලස්සන දවසක් විදිහට සැලකන්නේ. රාත්‍රිය විතරක් නෙමෙයි දවල් කාලෙත් ඒකටයි තියෙන්නේ. පින්නතුනි මෙන්න මේ දවස ලස්සන කරගත්තොත් අපේ ජීවිතේම ලස්සනයි. අපේ ජීවිතයක තියෙන මූලික ඒකකය තමයි දවස කියලා කියන්නේ. දවස් එක තුල තමයි සති හැදෙන්නේ. සති එක තුල තමයි මාස, අවුරුදු. අපි අවුරුදු 50කට ජීවත් වුණා කියන එකේ මූලික ඒකකය තමයි දවස කියන එක. බුදුහාමුදුරු දේශනා කළා දවසක් සාර්ථක කරගන්නේ කොහොමද කියලා. අන්නේ දවස සාර්ථක කරගන්න නම් එක පැත්තකින් මෛත්‍රිය දිනු කරන්නට ඕන. මෛත්‍රියත් එක්ක මුදිතාව, කරුණාව, උපේක්ෂාව කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ අපේ දිනු වෙනවා. බ්‍රහ්මයක් වගේ මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමය. අනිත් පැත්තෙන් පින්නතුනි, ඔබ මෙන්න මේ වගේ ලක්ෂණ වලින් දානය දෙනකොට ඔබට ලැබෙන ඉහළම ආනිසංසය මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කළා යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති කියන කාරණය. යම්කිසි කෙනෙකුට නාම රූප දෙකම ප්‍රහීන වෙන අවස්ථාවක් තියෙනවා නම් මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. නමුත් වෙනතුනි මේ නාම රූප කියන්නේ ස්කන්ධ පංචකය, ආයතන, ධාතු ආදී වශයෙන් කෙටියෙන් කියනවා නම් හිත, කය කියන මේ දෙකටයි නාම රූප කියලා කියන්නේ. සිත සහ කය කියන දෙක. මෙන්න මේ සිත සහ කය කියන දෙකම හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ඇති වෙනව නැති වෙනව. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මේක පිළිගන්න සූදානම් නැහැ. ඒ සිද්ධිය නිරුද්ධ වුණත් සීස් වෙලා ගියත් අපි නැවතත් හිතාගෙන ඉන්නේ තාමත් මේක තියෙයි කියලා. ඔබ ඇස් දෙක පියාගත්තාම බලන්න, ඔබ වැඩ කරන තැන දේවල් මතක් වෙයි, දරුවෝ ගැන මතක් වෙයි, පන්සල ගැන මතක් වෙයි, වාහන ඉන්සූරන්ස් එක මතක් වෙයි, කුමන හෝ දෙයක් ඔබට මතක් වෙයි. ඒ මතක් වෙනකොටම ඔබ දක්ෂුණෝතින් එක පැත්තකින් ඔබ මතක් වෙනකොටම ඊට අදාළ රූපයකට යන ඔබ. මේකට කියන්නේ නාමකායේ පටිග සම්පස්සේ කියලා. ඒ විතරක් නෙවෙයි, ඔබ ඇහැට රූපයක් දැක්කට පස්සේ ඒකට මොකද්ද වෙන්නේ? රූපකායේ අදිවචන සම්පස්සය. මම හිතන්නේ චූටි නෝන තමයි මෙතන ඉන්නගෙන දක්ෂම කෙනා. මේක තේරුම් ගන්න පුළුවන් නම් මේක තමයි ඉහළම දක්ෂතාවය කියලා කියන්නේ. ඔබට ડોක්ටරේට් එකක් ගන්න පුළුවන්. ડોක්ටරේට් එකක් නෙවෙයි, ડોක්ටරේට් වන දෙකක්ම ගන්න පුළුවන්. නමුත් ඒ සියල්ලටම වඩා දක්ෂතාවය කියලා කියන්නේ මෙන්න මේ නාමකායේ පටික සම්පස්සයත්, අනිත් පැත්තෙන් රූපකායේ අදිවචන සම්පස්සයත් කියන. ඒ කියන්නේ මනසට සිතුවිල්ලක් ආපු ගමන්ම ඒ සිතුවිල්ලට අදාළ රූපයක් නිර්මාණය වෙනවා. ඒ වගේම රූපයක් දැක්ක ගමන්ම ඊට අදාළ සිතුවිලි ටික මනසට එනවා. මෙන්න මේ දෙපැත්තට අපි නිතරම දෝලණය වෙමින් ඉන්නේ. පින්නතුනි, මෙන්න මේක තීරණ ගත්තොත් අපි මොකද වෙන්නේ? අපේ මනසට සිතුවිල්ලක් එනකොටම ඒ සිතුවිල්ල හොයාගෙන බාහිර රූපයකට යන්නේ නැහැ. බාහිර රූපයක් දැක්ක ගමන්ම ඒ රූපයේ සම්බන්ධ අතීත එක්ස්පීරියන්ස් එකට ගිහිල්ලා අතීතය තුල ප්‍රී ජජ්මන්ට් වලට එන්නේ නැහැ. මේ දෙකම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන තත්ත්වයක් බව දන්නවා. මේකට කියන්නේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති එත්තේ සා චිද්දතේ ජඨං කියලා කියනවා. මෙන්න මේ නාම රූප දෙක, හිත සහ කය කියන මේ දෙක මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධුනා කියලා දැක්කොත් එතනත්තා බාහිර කිසිඳු දෙයක, කිසිම පුද්ගලයෙක් කෙරෙහි හිත බැසගෙන නැහැ. යා සම්පූර්ණයෙන්ම මනස තුල, ප්‍රඥාව තුල හිත බැසගෙන තියෙන්නේ. හැම මොහොතෙම ඇති වෙන, නිරුද්ධ වෙන ස්වභාවය ඔබ දකින්න. පින්නතුනි, මෙන්න මේක අවබෝධ කරගත්තු කෙනෙක් තමයි සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ එදා ಭಾರತයේ තියෙමිච්ච සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත කෙනෙක්. දැන් කාලේ හැටියට නම් ડોක්ටරේට්ස් 25ක් ඉගෙන ගත්ත කෙනෙක්. සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. සරියුත් හාමුදුරුවන්ට මේ පණිවිඩය කියලා දුන්නේ කවුද? ඔව්, අස්සජි හාමුදුරුවෝ කියලා දුන්නේ. අස්සජි හාමුදුරුවෝ කියලා දුන්නට පස්සේ ඒ ගුණයට, ඒ කෘතවේදීත්වයට මොකද කළේ? ජීවත් වෙන කාලේ පුරාම සරියුත් හාමුදුරුවෝ සැතපෙනකොට අර අස්සජි හාමුදුරුවෝ හිටිය පැත්තට හිස දාලායි සැතපෙන්නේ. ඒ පැත්තට වන්දනා කළා. පින්නතුනි බලන්න, මීට වඩා ගෞරවයක් තියනවද? බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච සරියුත් හාමුදුරුවෝ මේ සැතපෙච්ච ආකාරය. තමන්ට මේ දහම කියා දීපු තමන්ගේ මුල්ම ගුරුවරේ වෙච්ච අස්සජි හාමුදුරන සලකපු ආකාරයනේ. සරියුත් හාමුදුරුවෝ කියන ධර්මසේනාධිපති මේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ හිටිය ප්‍රධානතම ස්වාමින් වහන්සේ. ඉතින් පින්නතුනි, ඔබ නියම විදියට දානය පරිත්‍යාග කරනවා නම් කියන්නේ මේකෙන් කියන්නේ මේ හාමුදුරන්ටම දෙන්නේ කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. ඔබ තමන්ගේ ගෙදර ස්වාමි පුරුෂයාට, වැඩ කරන කෙනාට, අම්මට තාත්තට, සේවකයෙකුට කාට හෝ යමක් දෙනවා නම්, වැඩ දෙයක් තබා ගෙදර ඉන්න සතෙකුට කෑමක් දුන්නත් මෙන්න මේ ලක්ෂණ වලින් ඔබ දෙන්න මනස සූදානම් වෙච්ච කෙනෙක් නම් ඔබට ධර්මයේ ගැඹුරම කාරණා අහන්න ලැබෙනවා. ඒකට හාමුදුරු කෙනෙක් අවශ්‍යම නැහැ. දැන් සමහර අය දොස් කියන මේ හාමුදුරෝ සිංහලින් විතරයි බණ කියන්නේ. ඉතින් අපේ දරුවන්ට තේරෙන්නේ නැහැ ඉංග්‍රීසියෙන් බණ කියන්නේ කියලානේ. ඉංග්‍රීසියෙන් බණ කියනකොට කවුරුවත් එන්නේත් නැහැ. එතකොට ඊට පස්සේ කියන නැත්තම් කියනවා තේරෙන්නේ නැහැ කියලා ගැඹුරු වැඩි කියලා. පින්නතුනි ඔබට මේ ලක්ෂණ තියෙනව නම් ඔබ හොඳට මතක තියාගන්න. ඔබට එක භාෂාවකින් නෙවෙයි. ඔබ සූත්‍ර සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකට යන්න. ඔබට ධර්මයේ සියලුම සූත්‍ර භාෂායකින් නෙවෙයි භාෂා 12කින් ඔබට කියවන්නට පුළුවන්, ඔබට අහන්නට පුළුවන්. ඒ නිසා ඔබේ ළඟ මේ ගුණාංග වලින් ඔබ ඉදිරියට යනවා නම් ඔබට සර්ච් කරලා ඔබට පන්සලට නොගියත් ඔබට තමන්ගේ ෆෝන් එකෙන්ම ඕන සූත්‍රයක් ඕනම ගැඹුරු ධර්ම කාරණාවකට ඔබට යන්නට පුළුවන්. ඔබට ඒ කුතුහලයත් එක්ක මේ ගමන ඉදිරියට යන්නට පුළුවන්. අන්නේ ගමන තුල පින්නතුණි තමන් මේ ලෝකේ ඉන්න වටිනාම කෙනෙක් බවට පත් වෙනවා. අපේ ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ කොහමද? අපි බොහෝ විට හිතන්නේ අපේ අධ්‍යාපනයෙන්, අපේ ගෙදරින්, අපි පරිහරණය කරන වාහනයෙන්, අපේ දරුවෝ ගිහපු විශ්වවිද්‍යාල අනුව තමයි අපේ වටිනාකම තීරණය වෙන්නේ කියලානේ. නමුත් පින්නතුණි එහෙම නැහැ. අපේ වටිනාකම තීරණය වෙන්නේ එක පැත්තකින් මෛත්‍රියෙන් ඉහළටම හිත දිනු කරගන්න. හැම මොහොතෙම මෛත්‍රී සාගතව ඉන්න. තමන්ගේ යාළුවන්ට විතරක් නෙවෙයි හැම දෙනා කෙරෙහිම මෛත්‍රී සාගතව ඉන්න. අනිත් පැත්තෙන් පින්නතුණි නිතර සිහියෙන් ඉන්න. වර්තමානිය තුල හැකිතාක් දුරට සිහියෙන් ඉන්න. මේක පුරුදු කරන ප්‍රාථමික දේ තමයි තමන් දවසට කරන වැඩවලින් පළමුවෙන්ම එක වැඩක් සිහියෙන් කරන්න. උදේට ඇඳෙන් නැගිටලා බාත්รูම් එකට යනකම්, රෙස්ට් රූම් එකට යනකම් ඒ දුර ඔබ සිහියෙන් යන්න. දත් මදින එක සිහියෙන් මදින්න. දත් මැදල ඔබ ඊට පස්සේ කාමරයට ඇවිල්ලා මුණ හොදන, මුණ පිය දාන්න, ඒ ටික සිහියෙන් කරන්න. කෑම කන එක සිහියෙන් කරන්න. මෙන්න මේ වගේ එක එක කරුණ වැඩි කර කර සිහියෙන් කරන වර්තමානය තුල ඉඳගෙන සිහියෙන් කරන කටයුතු ප්‍රමාණය, වැඩ ප්‍රමාණය දින දින වැඩි කරගන්න. මේ වැඩි කර ගැනීමේ ඉහළම ප්‍රතිඵලය මොකද්ද? තමන්ට සිතට සිතුවිල්ලක් එනකොටම තමන් දන්නවා මේ සිතුවිල්ල කියන්නේ බාහිර දෙයක් නෙවෙයි, තමන් මේ මොහොතේ හටගත්තු චිත්තචෛතසික ටිකක් කියලා තමන් දකිනවා. දැක්ක ගමන් මොකද වෙන්නේ? තමන් කිසිම දෙයක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, තමන් උපේක්ෂාවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි අපි මේ සියලුම දේවල් වලින් යා යුතු අවසන් ගමන. ඉතින් අපි සසර බොහෝ පින් දහම් කළේ, මේ ජීවිත කාලයත් ඔබ මහන්සියලා පින් දහම් කරන්නේ, පන්සලට උදව් උපකාර කරන්නේ, ස්වාමීන් වහන්සේට මේ උදව් කරන්නේ, මේ හැමදේම ඔබ කරන්නේ මෙන්න මෙතෙන්ට එන්න. එක පැත්තකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න. අනිත් පැත්තෙන් හැකිතාක දුරට සම්බපාපසකරණම් කියපු විදියට හිත රාගාදී අකුසල දහම් වලින් හිත මුදවා ගන්න. අනිත් පැත්තෙන් කුසල අසූප සම්පදා, පරිත්‍යාග සීලීත්වය, සිල්වත් බව, මෛත්‍රිය දිනු කරන්න. අනිත් පැත්තෙන් සජිත්ත පරියෝදපණං. සජිත්ත පරියෝදපණං කියන්නේ තමන්ගේ හිත පිරිසිදු කරගන්න. හිත දමනය කරගන්න. හිත දමනය කරනවා කියන්නේ සම්පූර්ණයෙන්ම මයින්ඩ්ෆුල්නස් එක කියන එක. මයින්ඩ්ෆුල්නස් එකයි මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කියන එකයි. හැම මොහොතෙම තමන්ගේ කයයි සිතයි ගැන නිතර අවධානයෙන් ඉන්න. හැම මොහොතෙම අවසානයේදී අපිට කරන්න තියෙන්නේ එක සිතුවිල්ලක්. හැම මොහොතෙම අපේ ජීවිතය කියන්නේ සිතුවිල්ලක්. අන්න ඒ සිතුවිල්ල මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වුණා කියලා දකින්න දක්ෂ වෙන්න. පින්නතුනි එහෙම කළා කියලා බාහිර ගෙදරට එන අය දිහා නොබල ඉන්නවත්, ගෙදරට එන අයට කෑම බීම දෙන්න එපා කියනවත් නෙවෙයි මේ. ඒ දේ තමන්ට කරනවා. කරාට පින්නතුනි ඉතාම සිහියෙන් මේ හැම දෙයක්ම කරන්නේ. ඒ සිහිය තිබුණු තරමට තමන් බාහිර දෙයකින් දුකටපත් වෙන්නේ නැහැ. ඉතින් අජිත් මහත්මාගේ නිවසේහි අද දින මේ ඉතාම ලස්සනට පින්කම සිදු කරපු අවස්ථාව මල්කි නෝනා, තමන්ගේ ආදරණීය සහෝදරියන් කැටුව හිරන්ති නෝනා, මානෙල් නෝනා, ඉන්ද්‍රාණි නෝනා මහත්මිය, පුෂ්ප නෝනා, චින්ත නෝනා ඇතුළු මේ සහෝදරියන් කවුරුත් ඒක රාශී කරගෙන, ඒ වගේම මිය ගිය අනුර විජේවීරේ සහෝදරියත් එකතුව කරන පින්කමක් ඉදිරියට සලකාගෙන, මීට වසර 22කට කලින් මිය ගිය තමන්ගේ ආදරණීය මෑණියන් දොරින් විජේවීර මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිසත්, ඒ වගේම සෝමසිරි විජේවීර තමන්ගේ පියතුමාට පුණ්‍යානුමෝදනා පිණිසත්, මීට දවස් 5කට කලින් මිය ගිය කුසුමා ෆර්නාන්ඩෝ ඒ මහත්මියට පුණ්‍යානුමෝදනා පිණිසත්, වසර 2කට කලින් මිය ගිය ශාන්තිදි අල්විස් මහත්මියට පුණ්‍යානුමෝදනා පිණිසත්, ඒ වගේම අපේ චන්දරක්කගේ දයාබර සහෝදරිය ඒ කුසුමාවතී මහත්මියට පුණ්‍යානුමෝදනා පිණිසත් සිදු කරු පින්කමයි මේ ඉතාම ලස්සන සිද්ධ කළේ. ඉතින් ඔබ හැම දෙනෙක්ම කල්පනා කරන්න ඔබේ ජීවිතයට ඉතාම වටිනා කුසලයක් ඒකරාශී කරගත්තු අවස්ථාවක් කියලා. ඉතින් එහෙම කල්පනා කරන ගමන් මේ සියලුම පින්කම් වලින් ජනිත කරගත් අවුපුණ්‍ය ඵලය ඒ නම් සඳහන් කළාය වගේම මෙතෙන්ට සහභාගී වෙලින් ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය අම්මල තාත්තල ඇති ආචිල සීල ඇති ඒ හැම දෙනාම හොඳට මතක් කරගන්න. ඒ හැම දෙනාමත් මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මීගේ ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියනටත් අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ පින්කම සිද කර පින්නතුන් වගේම පින්කමට සහභාගී වෙලා තිත දුන්න හැම දෙනාටමත් දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම මේ කුඩා දූපුතුන් හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ දරුවන්ගේ අනාගතය සඵල කරගන්නටත් මේ පින්කම ආශිර්වාදයක් වේවා. දෙවියන්ටත් මේ පින් උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බත සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සිද්ධිය. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පද සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා. හොඳයි පින්තුනි, අජිත් මහත්මාගේත් මාලිකි නෝනගේත් නිවසේ මේ තාම ලස්සන පින්කමක් වඩාත් අලංකාරවත්ව සිදු කළා. තමන්ගේ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වගේම තමන් ඊටාම ළඟින් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙකුට සසර බොහෝ කාලයක් වැඩ පිණිස හේතු වන සුගතිගාමී වීමට හේතු වන මහානීය කුසල ධර්මයක් සිදු කරගන්න ලැබුණා කියලා හැම දෙනෙක් මේක වගේ සතුටට පත්වන්න. නිවසේ පින්තුන් වගේම පින්කමට සහභාගී වුණ ඔබ හැම දෙනෙක්මත් කල්පනා කරන්න මගේම නිවසේ මගේම දෑතින් මගේම අම්මා තාත්තා වෙනුවෙන් කරපු පින්කමක් කියලා හිතලා හැම දෙනෙක්ම සතුටු සිතින් මේ පින අනුමෝදන් වන්න. මේ උතුම් පින ආනිසංසයෙන් පින්තුන් හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සීලස්ස නිච්ඡං වන්දා පජායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිංජතු.